නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදකම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු ආදරණීය පින්වත් දරුදෙරියනි සදහවත් පින්වතුනි අපි හැමෝම ගොඩාක් සන්තෝෂ වෙන්න ඕන දවසක් අපේ යුගයේදී අපට අපේ ශාස්ත්‍රු වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බුද්ධ ජයන්ති අනුස්මරණ වැඩසටහනකට සම්බන්ධ වෙන්න ලැබුණා. අපි සියලු දෙනා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන්. ඒ නිසා මා කල්පනා කළා අපි හැමෝටම අපේ සිත් වඩවඩා පහදින්න හේතු වෙන විශේෂ කරුණු කීපයක් කතා කරන්න ඕනේ කියලා. පින්වත් දරුවනි, අපේ බුදුරජාණන් වහන්සේ මිනිස් ලෝකෙට වඩින්න කලින් පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන තුසිත දිව්‍ය ලෝකෙ වැඩ සිටියේ. දෙවිවරුන් නැවිදින් තුසිත දිව්‍ය ලෝකෙ වැඩහුන් අපමහ බෝසතාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා. මහා වීරයාණනි, සම්බුද්ධත්වයේ පිණිස මනුලව උපදින්න කාලයයි කියලා. ඒ බෝසතාණන් වහන්සේ කරුණු පහක් සම්පූර්ණයිද කියලා විමසල බැලුවා. ඒ පහට කියන්නේ පස් මහා බැලුම්. උන්වහන්සේ බැලුවා බුදු කෙනෙක් පහළ වීමේ පරිසරය ලෝකයේ තිබෙනවාද? තියෙනවා. මේ කාලේ බුදු කෙනෙක් පහළ වීමේ පරිසරයක් නැහැ. යුද්ධයක් පහළ වීමේ පරිසරය තියෙනවා. එක වෙනස. දැන් බලන්න මේ යුගයේ හැම තැනම මිනිසුන්ගේ තියෙන්නේ යුද මානසිකත්වය. ඒ යුගයේ තිබුණේ මීට වර්ෂ 2630කට කලින් යුගයේ හැමෝම ලෝකේ අලුතින්ම අවදි වුණා. එහා කොනේ සිට මෙහා කොන දක්වා. ගෞතම බුදුරජාණන් වහන්සේ ලුව පහළ වන යුගය තවමත් ඉතිහාසයේ සටහන් වෙලා තිබෙන්නේ බුද්ධිමය පිබිදීම ලෝකයේ ඇතිවෙච්ච යුගයේ වශයෙන්. චීනයේ පහළ වුණා කොන්ෆියුසියස් කියලා කෙනෙක්. එයා හොයාගෙන ගියා මිනිසයන් යහපත් ජීවත් වෙන ක්‍රමය මොකද්ද කියලා. ඉරානයේ පහළ වුණා සරත්‍රුස්ත කියලා කෙනෙක්. එයා හොයාගෙන ගියා යහපත් දේ මොකද්ද කියලා. ග්‍රීසියේ ප්ලේටෝ, සොක්‍රටිස්, අරිස්ටෝටල්, හෙරක්ලීටස් වගේ මහා දාර්ශනිකයන්ගේ යුගයක් පහළ වුණා. ලෝක හැම තැනම බුද්ධිමය පිබිදීමක්. ඒක ආය ඇති වුණේ ඉන්දියාවේ, ಭಾರತයේ ඍෂිවරු අනාවැකි කියන්න ගත්තා. මේ ලෝකයේ බුද්ධිමත්ම කෙනා උපදින්න ළඟයි. මේ ලෝකයේ ප්‍රඥාවන්තම කෙනා උපදින්න ළඟයි. මේ ලෝකයේ මහා නුවණිති කෙනා සම්බුදුවරේ පහළ වෙන්න ළඟයි. ආශ්චර්යවත් මිනිස්සෙකුගේ උපත ළඟයි කියලා හැමෝම අනාවැකි කියන්න ගත්තා. එය තමයි ලෝකේ පැතිර ගියේ සැබෑම සුභාරංචිය. ඒ තමයි බුදුවරේක් අරභයා ලෝ පුරා දනන් තුඩ තුඩ රැවුදුන් සම්බුද්ධ සංදේශය. ඍෂිවරු වනේ දැහන්ගත වෙලා විමසන්න පටන් ගත්තා. කවුද මේ උත්තමයා? කොහොමද මෙයාව හොයාගන්නේ? කොහොමද මෙයාව අඳුනාගන්නේ? කොහොමද මෙයාව තේරුම් ගන්නේ? ඍෂිවරු පෙරදුනේ නැහැ. එකින් එක කරුණු රැස් වුණා. අනාගතයේ පහළ වෙන, අනාගතයේ උපදින මේලෝ ප්‍රඥාවෙන් ජයගන්නා මහෝත්තමයා කවුරුන්ද යන වග ඍෂිවරු සොයාගත්තා. ඒ කෙනා අඳුනගන්න පුළුවන්. ළඟදීම උපදින ඒ මහා පුරුෂයා තුල මහා පුරුෂ ලකුණු 32ක් තියෙනවා. හොයාගත්තා. මහා බෝසතාණන් වහන්සේ බැලුවා ඔන්න සුදුසු කාලය. ඒකට තමයි කාලේ බලනවා කියන්නේ. එහෙම නැතුන් එකක් බැලුවා නෙවෙයි. කොහෙද උපදින්න උවමනා දීපය? ජම්බුද්වීපයයි. විමුක්තිය පිණිස කැපවුණු ජනකායක් ලෝකෙ කොහෙවත් නැහැ වෙන. ජම්බුද්වීපයයි. දේශය ಭಾರತ දේශයයි. කපිල වස්තු දේශයයි. කුලය, කුලේ කියන්නේ පින්වතුනි අපි වර්තමානයේ කුලේ කියන නමින් හඳුන්වන දේ නෙවෙයි. වර්තමාන අපි කුල ભેදේ කියලා කියනෝනේ. ඒක නෙමෙයි මෙතන කුලේ කියන්නේ. වර්තමානයේ කුල ભેදේට කියන්නේ කාස්ට්. කාස්ට් එක නෙමෙයි හොයන්නේ මේ. මේ ෆැමිලි. කුලේ කියන්නේ පාලියෙන් පවුල කියන එක. පවුල සුදුසු පවුල හෙව්වා. හොඳ සීලවන්ත, ගුණවන්ත, පුණ්‍යවන්ත පවුලක් ඉන්නවා. බුදු කෙනෙකුගේ මව්පියවරු වෙන්න වාසනාව ඇති. අම්මා හෙව්වා. මහමායා දේවිය තමයි ඒ වාසනාව උදා කරගත්තේ. ශ්‍රී බුද්ධ වර්ෂ 2630 වන්නේ මින් වර්ෂ 2630 කට කලින් වෙසක් පුන් පොහෝ දවසක දවල් 11ට පමණ ලුම්බිනි සාල වනෝද්‍යානයේදී සල් රුකක් අතින් අල්ලාගෙන සිටගෙන හිටිය උදාර මාතාවකගේ කුසින් දෙතිස් මහා පුරුෂ ලකුණින් හිබි සුවර්ණ වර්ණ රූපයෙන් දිස්වන නෙළුම් පියුමේ පැහැගත් යටිපතුල් ඇති සුන්දර දරු සිඟිත්ති පහළ වෙලා ඉපදිලා සත් පියවරක් ඇවිදගෙන ගියා. සත් පියවරක් ඇවිදගෙන ගිහින් චූටි දකුණු අත උඩට ඔසවා දබර ඇඟිල්ල දිගුකොට පුංචි හඬින් කියා හිටියා. අග්ගු හමස්මි ලෝකස්ස, මමයි ලෝවට අග්‍ර. ජෙට්ටු හමස්මි ලෝකස්ස, මම් පුංචි වුණාට ලෝකේ වැඩිමහලු එක්කිනා. සෙට්ටෝ හමස්මි ලෝකස්ස, මම තමයි ශ්‍රේෂ්ඨ එක්කිනා. ආයමන්තිමා ජාති, මේක තමයි මගේ අන්තිම ඉපදීම. නත්ති දානි පුනබ්බව, ආයි උපදින්නේ පුදුම වුණා සියල්ලන්ම. දරු සිඟිත්තාගේ මේ පෙළහරට සියල්ලන්ම පුදුම වුණා. මහා පෙරහැරකින් ආපසු ඒ දෙව්දහනුවර යෑම නවතා කපිල වස්තු පුරේට මේ දරු සිඟිත්තා වඩම්මාගෙන ගියා. හැමතැනම පැතිරුණා. උපන් හැටියම ඇවිදගෙන ගිය මිහිරි ගාථාවක් පැවසු අසිරිමත් රූප සෞන්දර්යයකින් සෝභමාන වූ පුංචි දරු සිඟිත්තෙක් උපන්නා කියලා. 108ක් බ්‍රාහ්මණවරු මහා නෝනෙතියන් කැඳෙව්වා. 108 දෙනාගෙන් 8 දෙනෙක් මහා පුරුෂ ලක්ෂණී විශේෂඥවරු. මේ බ්‍රාහ්මණවරුන් අතට මේ දරු සිඟිත්තා දුන්නා සුදවුන් මහරජතුමා. පින්වත් බ්‍රාහ්මණවරුනි, මාගේ මේ දරු සිඟිත්තාගේ අනාගතේ බලා සුදුසු නමක් තබන්න. දරු සිඟිත්තා දුටු පමණින් අර බ්‍රාහ්මණවරුන්ට මතක් වුණා මහා පුරුෂ ලක්ෂණ. යටිපෙතුල් බැලුවා, මට්ටම් වෙලා විමසා බැලුවා. චක්‍ර ලකුණෙන් යුක්තයි. එක නාභියෙන් පටන්ගෙන දකුණට කැරකි කැරකි යන මනස්කාන්ත රේඛාවලින් යුතු චක්‍රවලින් යටිපතුල් පිරී තිනවා. ආ, මහා පුරුෂ ලකුණු. ච චූටි අත් දෙක දනිස්ස ළඟට ගාවල බැලුවා. හිටගත් විට නැවෙන්නේ නැතුව දනිස් දෙක අල්ලන්න පුළුවන් දෑතක් තියෙනවා. මහා පුරුෂ ලක්ෂණ. චූටි ඇඟිලි අරගෙන බැලුවා. දික්කු රන්වන් ඇඟිලි. මහා පුරුෂ ලක්ෂණ. පුංචි අත අරගෙන බැලුවා. හැම රෝම කූපයකම එක රෝමයයි තියෙන්නේ. මහා පුරුෂ ලක්ෂණ. පුංචි අතේ බැලුවා ඒ රෝම තියෙන්නේ කොහොමද? උඩට හැරිලා. දකුණු පැත්තෙන් උඩට හැරිලා. මහා පුරුෂ ලක්ෂණ. සීනිඳු සම අත ගෑවා. දූවිලි රඳින්නේ නැහැ. මහා පුරුෂ ලක්ෂණ. චූටි බබාව හිනෙස්සුවා. hina una uduwendi dat 20යි යට ඇඳේ දත් 20යි. මහා පුරුෂ ලක්ෂණ. චූටි බබා වටපිට බැලුවා. අබි නීල නෙත්. දිගු පුළුල් නෙත්. මහා පුරුෂ ලක්ෂණ එකිනෙක බලද්දී බ්‍රාහ්මණවරු සතුටින් පිනා ගියා. ප්‍රීති ගෝසා නැගුවා. ඒ බ්‍රාහ්මණවරුන් අට දිනාගෙන් හත් දිනෙක්ම ඇඟිලි දෙකක් ඉස්සුවා. සුදවුන් රජතුමා ඇහුවා, පින්වත් බ්‍රාහ්මණවරුනි, මොකද්ද මේකේ තේරුම? මහරජය, මහා පුණ්‍යවන්ත දරුසිඟිත්තෙක් මේ. කල්ප ගණනින් දැක්ක නොහැකි ආශ්චර්යවත් දරුසිඟිත්තෙක් මේ. මේ දරුසිඟිත්තා ගෙදර ජීවත් වුනොත් සක්විති රජ කෙනෙක් වෙනවාමයි. මේ දරුසිඟිත්තා ගිහි ජීවිතේ අත්හැරියොත් මේ යුගයේ තුල ප්‍රඥාලෝකයේ ලෝට ලබා දෙන අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් වෙනවාමයි. මෙතන හිටියා එක බ්‍රාහ්මණයෙක්. ඒ බ්‍රාහ්මණයා පමණක් තනි ඇඟිල්ලක් උස්සගෙන හිටියා. රජතුමා ඇහුවා, බමුණුතුමනි, ඇයි ඔබ මේ තනි ඇඟිල්ලක් උස්සාගෙන? මහරජ, මේ බලන්න, මෙතන ඇඟිලි දෙකක් නැහැ. මෙතන තිබෙන්නේ එකම එක ඇඟිල්ලයි. මේ ආශ්චර්යවත් දරුසිඟිත්තා අනාගත ලෝකයේ එකම රැකවරණය, එකම පිහිට පිලිසරණ, එකම නායකත්වයේ සපේන සම්බුදු රජාණන් වහන්සේ නමක් වෙනවාමයි කියලා එක ඇඟිල්ලක් උස්සලා අනායවේ කියපල කළා. ඊට පස්සේ ලෝකේට යහපත සලසන මහා පිංගති උතුමා කියන අර්ථයෙන් සිද්ධාර්ථ කියන නම තිබුවා. උන්වහන්සේ උපන්නේ ගෞතම නම් වූ වංශයේ. ඒ නිසා උන්වහන්සේ ලොව ප්‍රකට වුණා සිද්ධාර්ථ ගෞතම නමින්. වයස 29 වෙද්දී උන්වහන්සේට ලොව මිනිසෙක් අත්විඳිනා යම් සැපයක් ඇද්ද? ඒ සියල්ලේ මුදුන්පත් වෙලා හිටියා. සුද්ධෝදන රජතුමාගේ එකම සිහිනේ උනේ තම පුත් කුමරා සක්විති රජ කෙනෙක් වෙනු දකින්නටයි. චක්‍රවර්ති රාජ්‍ය තුල රජ වෙනවා දකින්නටයි. සක්විති රජ කියන්නේ ආශ්චර්යවත් රජකම. පරම්පරාවේනුත් නොවන, ඡන්ද බලේනුත් නොවන, ආයුධ සන්නද්ධ අරගලයකුනුත් නොවන, කුමන්ත්‍රණයකුනුත් නොවන, ධර්මානුකූලව ලෝකෙහි රජකමට පත්වීම. ඒ සිද්ධවන්නේ මේ දෙතිස් මහා පුරුෂ ලකුණින් හිබි මේ ආශ්චර්යවත් යුග පුරුෂයාණන් උපතින්ම සිල්වත්. කිසි කෙනෙකුට බෑ මේ උත්තමයා ලවා සතෙක් මරවන්න. සීලේ පිහිටලා ඉන්නවා. කිසි කෙනෙකුට බෑ හොරකමක් කරවන්න. සීලේ පිහිටලා ඉන්නවා. වර්ධිකාම සේවනයේ යෙදෙන්නේ නැහැ. උන්වහන්සේගේ මුවින් බොරුවක් පිට කරන්න ලෝකේ කාටවත් බෑ. මත්පෙන් බින්දුවක් උන්වහන්සේගේ තොලේ ගාවන්න සමර්ථ කෙනෙක් ලෝකේ හිටියේ නැහැ. ඒ තරම් පෞරුෂයක් තිබුණා. උන්වහන්සේ ගිහි ජීවිතේ රඳිනවා නම් ඉබඳු කෙනෙක්. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හිබි පොහොය දවසක සීල් සමාදන් වෙලා මාලිගාවේ සඳළු තලයට නැගලා අදිෂ්ඨාන කරනවා, මම මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්තයි. මම මෙහෙම සීලේ සමාදන් වෙලා ආරක්ෂා කරනවා. මා අසා තිබෙනවා මහා පුරුෂ ලක්ෂණ වලින් යුතුව සිල්වත්ව සිටින කෙනා සක්විති රජ වෙනවා කියා. ඒ වෙනුවෙන් මට කෝ සාක්ෂියක් කියලා කියද්දීම ඒ රජ්ජුරුවන් ඉදිරියට චක්‍ර රත්නේ පහළ වෙනවා. චක්‍ර රත්නේ කියන්නේ කර කැවි කැවි යන මාණික්යක්. ඒ පහළ වෙච්ච ගමන් රජ්ජුරුව දැනගන්නවා දැන් තමන් සක්විති රජ බවට පත් වුණා කියලා. ඒක පහළ වෙනවා. ඊට පස්සේ පැන් කෙන්ඩිය අතින් අරගෙන ඒ රජතුමා ඒ සක්විති මාණික්කේට පැන් වඩනවා බවත් චක්‍ර රත්නේ කර කැවිවා කියලා. කියනකොට මේක ඉබේ කර කැවෙන්න ගන්නවා. එතකොට සේනා සහිතව මේ රජතුමා මේ සක්විති මණික උතුරු දිසාවට යනකොට උතුරු දිසාවට යනවා. ඒ දිසාවේ තියෙන රාජ්‍යයන් සියලු රජවරු ආරංචින රජවරුන්ට මෙන්න සක්විති මණිකක් පහළ වෙලා අසවල් රජතුමාට දැන් මේ මණික කරකැවීමෙන් තමන්ගේ විජිතයට එනවා. ඒ රජතුමා සිවුරංග සේනාවෙන් සැදී මේ පිළිගන්න යනවා. ගිහින් රජතුමාට කියනවා පින්වත් රජතුමනි මේ රාජ්‍ය ඔබගේය. ඔබ අපට අනුශාසනා කරන්න. උතුරු දිසාවේ යම්තාක් රාජ්‍යයක්ද ඒ රාජ්‍ය සියල්ලට මේක කරකැවි කැවි යනවා. අට දිසාවටම යනවා. ඊට පස්සේ ඒ සියල්ලේ ධර්මයෙන් අධිපති වෙනවා සක්විති රජතුමා. සිද්ධාර්ථ කුමාරයා සක්විති රජ කෙනෙක් වනු දකින්නයි තම පියාට ඕන වුණේ. ඒ වෙනුවෙන් සිද්ධාර්ථ කුමාරයාව කාම සැපයෙහි අලවාලිය හැකි සෑම වින්දනයක්ම ලබා දුන්නා. නමුත් පින්වත් දරුවනි අපේ වාසනාවට දෙව් මිනිසුන්ගේ භාග්‍යයට උන්වහන්සේගේ සිත සක්විති රජකමේ ඇලුනේ නැහැ. උන්වහන්සේගේ සිත සක්විති රජ කෙනෙක් වෙන්න යොමුනේ නැහැ. උන්වහන්සේ මේ ජීවිතය ඊට වඩා විනිවිද දැක්කා. උන්වහන්සේට මුණ ගැහුණා එකම එක ලෙඩෙක්, රෝගියෙක්. උන්වහන්සේගේ මුළු ජීවිතේම වෙනස් වෙන්න මේ දර්ශනය හේතු වුණා. උන්වහන්සේට මුණ ගැහුණා එකම එක මහල්ලෙක්. මුළු ජීවිතේම වෙනස් වෙන්න මේ දර්ශනය හේතු වුණා. උන්වහන්සේට මුණ ගැහුණා එකම එක මල කඳක්. උන්වහන්සේ අහක බැලුවේ නැහැ. බලාගෙන හිටියා. රෝගියා දිහා බලාගෙන හිටියා. මහල්ලා දිහා බලාගෙන හිටියා. මල කඳ දිහා බලාගෙන හිටියා. උන්වහන්සේගේ ප්‍රඥාව වේගෙන් අවදි වෙන්න පටන් ගත්තා. උන්වහන්සේ කල්පනා කළා මම සක්විති රජ කෙනෙක් වුණොත් මිනිස්සුන්ට ආහාර දෙන්න පුළුවන්. නමුත් රෝග පීඩාවලට පත්වීමට ස්ථිර විසඳුමක් මට දෙන්න බෑ. මම සක්විති රජ කෙනෙක් වුණොත් මිනිස්සුන්ට නිවාස දෙන්න පුළුවන්, ඇඳුම් දෙන්න පුළුවන්, කෑම බීම දෙන්න පුළුවන්. නමුත් මිනිසයා කෙමෙන් කෙමෙන් මහලු වෙද්දී ඒකට විසඳුමක් දෙන්න මට බෑ. මම සක්විති රජ කෙනෙක් වුණොත් මිනිසයාට ජීවත් වෙන්න උදව් කරන්න පුළුවන්. නමුත් මිනිසයා මරණයටපත් වෙද්දී මට විසඳුමක් නැහැ. උන්වහන්සේගේ ජීවිතයේ තුර රැව් පිරිලව දුන්නා ප්‍රශ්න තුනක්. උපන් මිනිසයා අසරණ වෙන ප්‍රශ්න තුන. ලොව තවමත් විසඳුම් වෙන කිසිවෙකුට සොයාගත නොහැකි ප්‍රශ්න තුන. ලෙඩවීම, මහලු වීම, මරණය. මේ තුන ලෝකේ හැම සත්වයකටම, හැම ජීවියෙකුටම, හැම කෙනෙකුටම පෞද්ගලිකව එක එක්කෙනාට පෞද්ගලිකව බලපාන ප්‍රශ්න තුනක්. එහෙමනම් උන්වහන්සේ කල්පනා කළා බඩගින්නට පොදුවේ කන්න දෙන්න පුළුවන්. ඇඳුම් පොදුවේ දෙන්න පුළුවන්. ඉන්න ශාලාවල් ගෙවල් පොදුවේ හදන්න පුළුවන්. නමුත් ලෙඩවීම, මහලු වීම, මරණයට පොදු විසඳුමක් නැහැ. ඒක තියෙන්නේ පෞද්ගලික විසඳුමක්. එක එක්කෙනා තනි තනියම උපදවාගත හැකි විසඳුමක්. උන්වහන්සේ සොයාගෙන ගියා මේ විසඳුමට පිළිතුරු. රම්මි සුරම්මි සුබ යන මාලිගා උන්වහන්සේට පැල්පතක් තරම්වත් වටින්නේ නැතුව ගියා. සිනිඳු කසීසලු උන්වහන්සේට දරපතුරු තරම්වත් වටින්නේ නැතුව ගියා. රන් බඳුනේහි ප්‍රණීත රස මසවලු උන්වහන්සේට පිළුණු පිට්ටුවක් තරම්වත් වටින්නේ නැතුව ගියා. ඒ සියල්ල උන්වහන්සේ අත්හරින දවසේ. මෙතෙක් කල් උන්වහන්සේ මාලිගයේ සියලු දෙනා එක්ක කතා කළා මේ. සුද්ධෝදන රජතුමාට, ප්‍රජාපති බිසවට, යසෝදරාවන්ට ඉවෙන්මින් දැනුණා මේසා ආල වඩන මේ පින්වතා සිද්ධාර්ථ කුමාරයන් ලොව කිසිවෙකුට සොයාගත නොහැකි ප්‍රශ්න තුනට ස්ථිර විසඳුමක් සොයා අබිනික්මන් කරන සිටිවිලි සිටමින් සිටිනවා. සියල්ලන්ම හඬා වැළපුණා. එහෙත් සියල්ලන්ගේ අවසරය ලැබෙන්නේ නැහැ. කුමාරයා තනියම තීරණය කළා, "ඔව්, අවසර අරගෙන මේ කරන්න බෑ. මං මේ ගෘහවාසයේ අත්හරින්න ඕන." එදා රාත්‍රී උන්වහන්සේ යසෝදරා සැතපියුන් යහන් ගබඩාවට පැමිණ හිමීට දොර ඇරියා. පහන් එළියෙන් දිස්වෙනවා යසෝදරා සුවබර නින්දක. පුංචි රාහුල පුතනුවන් තුරුළු වී නිදි. ආදරණීය පීකුගේ දරුසිනිහස සිදුවත් කුමරුන්ගේ හදවත වෙලා ගත්තා. මොහොතකට නමුත් හිතුණා, "අනේ මගේ දරුසිඟිත්තා." දූතට තුරුළු කරගෙන එක වතාවක් සිඹින්නේ නැත්නම්, "නෑ නෑ, මන් දැන් සිඹින්න ගියොත් යසෝදරා අවදි වෙනවා, මේ ගමනට බාධා ඇතිවෙනවා." හිමීට දොර වැහුවා. ලොව කිසිවෙකුට නොදන්වා ලොව දෙවෙන ප්‍රශ්නයට විසඳුම සොයන්නට යා යුතු දිසාවක් නොදැන, මුණගැසිය යුතු ගුරුවරයෙක් නොදැන, ගමනේ කෙලවරක් නොදැන අනෝමා ගඟින් එතර වී සියලු සලුපිලි බැහැර කොට හිසරැවුල් බා ගිහි වස්ත්‍ර අත්හැර දමා පාංශකූල රෙද්දෙන් මැසූ සිවුරු පොරවාගෙන ශ්‍රමණයන් වහන්සේ නමක් වුණා. යා යුතු දිසාවක් නොදැන, හමුවිය යුතු ගුරුවරයෙක් නොදැන, ජීවිතේ දෙවෙන ප්‍රශ්න තුන වෙන ව්‍යාධි ජරා මරණ යන තුනට විසඳුමක් සොයමින් වනයේ සිසාරා ඇවිදගෙන ගියා. හමු කිසි කෙනෙකුගෙන් පැහැදිලි ස්ථිර සනාතන පිළිතුරක් නැහැ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කල්පනා කළා, "මේ ලෝකේ කවුරුත් දන්නේ නැහැ. කාටවත් තේරෙන්නේ නැහැ. එක එක්කිනා එක එක දේවල් කියනවා. එහෙමනම් මා අත්තකිලමතාන යෝගයෙන් කයට දුක් දීමෙන් මේ ජීවිතය අවබෝධ කරන්න පුළුවන්ද කියා මා බලන්න ඕනේ." උන්වහන්සේගේ වීරිය, උන්වහන්සේගේ තිරසර අදිෂ්ඨානය මහා ආශ්චර්යයි. උන්වහන්සේ කයට දුක් දෙන්න පටන් ගත්තා. ඉහළට ආශ්වාස කරනවා, ප්‍රශ්වාස කරන්නේ. ආශ්වාස කරන වාතය රඳවාගෙන ඉන්නවා, පැය ගණන් රඳවාගෙන ඉන්නවා, ප්‍රශ්වාස කරන්නේ. උන්වහන්සේ බැලුව මේ වගේ කය පීඩාවට පත්කොට විමුක්තිය කරා යන්න පුළුවන්ද කියලා. අධික සීතලේ හිම වැටෙන රාත්‍රියේ ගඟේ නදියේ ජලයේ පතුලේ කිමිදී සිටිනවා. ගඟේ පතුලේ මාළුවෙක් වගේ දිගෑදී සිටිනවා. ගිනි අවුවේ ගල් තලාවේ උන්වහන්සේ වැඩ ඉන්නවා, භාවනා කරනවා, කෙමෙන් කෙමෙන් ආහාර අඩු කරනවා. දවසක් දෙකක් නොවේයි, සතියක් දෙකක් නොවේයි, මාසයක් දෙකක් නොවේයි, අවුරුදු 6ක වෙහෙසකර කාලය. කෙමෙන් කෙමෙන් උන්වහන්සේ ඇටසැකිල්ලක් වුණා. බඩ අතගාද්දී පිටකොන්ද අසු වුණා. මහා පුරුෂ ලක්ෂණ වලින් හිබි ශරීරය දිරාගිය උණ බට වගේ වැහැරිලා ගියා. අබිනීල නිත් නුවන් ලිඳක පතුලක ඇති දිය කඩිත්තක් වගේ, දිය ස්වල්පයක් වගේ යටට ගිලී ගියා. ගන්තරේ ක්ලාන්තව වැටී සිටිනා බෝසතාණන් වහන්සේගේ මේ දැඩි අදිෂ්ඨානියත් වීරියත් දුටු සම්බුද්ධත්වයට එරෙහිව සටන් වදිනා මාර්යා තෙටිගත්තා. මාර්යා ඇවිදින් කියනවා, "පින්වත් ශ්‍රමණය, ඔය මහන්සිය අතාරින්නේ. ලෝය අතාරත්තේ සයා ජයගත් කෙනෙක් නෑ. ඔය මහන්සිය අතාරින්නේ. නැවත ඔබ ඔය අත්හැර ගිහින් පින්දහම් කරමින් වාසය කරන්න. හිම්බා මාරය. යමෙකුට පින් අවශ්‍ය නම් ඔහුට ඒ කියන්නේ. මට වුවමනා යථාර්ථයයි. ඒ යථාර්ථය අවබෝධ කිරීම වෙනුවෙන් මාගන්නා වෙහෙස කොතරම්ද යත්. මාගේ මේ වීරියේ කොතරම්ද යත්. එම්බා මාරය අර ගලාගෙන යන නදී ජලයේ දෙස බලන්නේ. මේ නදිය වියලවා දමන්නේ මාගේ මේ වීරිය වඩන මාගේ සිරුර පිසදා හමාගෙන යන සුළඟට පුළුවනි. මෙවන් වීරියක් ගත් සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ අවබෝධ කරගත්තා, ප්‍රත්‍යක්ෂ කරගත්තා කයට දුක් දීමෙන් දුක අවබෝධ කළ නොහැකි. උන්නාස කෙමෙන් කෙමෙන් ආහාර ගත්තා, ශරීරයේ සුවපත් කරගත්තා. ආයමත් විසක් පුන් සඳන් පෑයු දවසක් උදා වුණා. මින් වර්ෂ 2595කට කලින් වෙසක්දා එදා සවස් යාමේ නිරංජරා ගන්තිරින් වැලි තලාවෙන් එගොඩ වෙලා සොත්තිය බමුණාදුන් කුසතන අටමිට අරගෙන නිදහසේ වාඩි වී හැකි භාවනා කළ හැකි තැනක් සෙව්වා. උන්වහන්සේගේ නිත් මායිමේ සුවිසල් ලතුපතර විහිදී ගිය සිලිසිලිගා සෙලවෙන පත්‍රය ඇති හදවතේ හැඩයගත් එකම පත්‍රය දිස්සු සුන්දර වෘක්ෂයක් දැක්කා. උන්වහන්සේ ඒ වෘක්ෂය වෙනට ගිහින් නදිය දෙස බලා මුහුණලා අර කුසතන අටමිට අතුරා ඒ මත දෙපට සිවුර අතුරා පද්මාසනයෙන් යටිපතුල් උඩට සිටිනසේ වැඩ හිඳින ආසනයෙන් උන්වහන්සේ වැඩ සිටියා. උන්වහන්සේ සවස් කාලේ ඒ විදිහට වැඩ ඉඳලා ලොව කිසිවෙකුට කිසිම අයුරකින් වෙනස් කළ නොහැකි දැඩි අදිෂ්ඨානයක් ගත්තා. මං මේ ආසනයෙන් ජීවිතය අවබෝධ කරන තුරු, සත්‍ය අවබෝධය කරන තුරු, සම්බුද්ධත්වයට පත් වෙන තුරු මන් නැගිටින්නේ. යම් හේකින් මේ කයේ ලේ මස් වියලි යනවා නම් වියලි ගියාපු ආවේ. නහර ඇට සම ඉතුරු වෙනවා නම් ඉතුරු නාවේ. මරණයට පත් වෙනවා නම් මැරි ගියාවේ. මා යථාර්ථය අවබෝධ කරන අතුරු නැගිටින්නේ. මේ සලවන්නට දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ කිසිවෙකුටත් බැරුව ගියා. සම්බුද්ධත්වයට චතුරාරි සත්‍ය ධර්මයට එරෙහිව වැට කඩළු බඳිනා පවිතු මාර්යා දස බිම්බරක් මාරසෙනක පිරිවරා මේ අසිරිමත් මහා පුරුෂයාගේ වීරෝදාර අදිෂ්ඨානීය බිඳහෙලන්නට මහා යුද්ධයකට පැමිණුණා. බලාකුළු නැති අහසේ එක් පහර මහා වර්ෂාවක් ඇදහැලින්න පටන් ගත්තා. ගල් වර්ෂා ඇදහැලින්න පටන් ගත්තා. ඊතල වර්ෂා ඇදහැලින්න පටන් ගත්තා. සියලු සතුන් කැළඹී ගියා. සිංහයන් ගර්ජනා කළා. ඇතුන් කුංචනාද කළා. වනහස්තීන් හේසරාව කළා. සියලු සතුන් එක් පැහැර නද දුන්නා. බුදුරජාණන් වහන්සේ භාවනා කරමින් සිටමින් සිටිද්දී පොළව සොලවන අඩි තබමින් උන්වහන්සේ ඉදිරියෙන් දෙවන්ත පුරුෂයෙක් එහාට මෙහාට ඇවිදිනවා. උන්වහන්සේ ඉදිරියේ හිටගෙන රෞද්‍ර බැල්මක් හෙලා උන්වහන්සේට ඇඟිල්ල දිගු කොට කියනවා, "ඒ සිද්ධාර්ථ නැගිටපන්." "ඒ සිද්ධාර්ථ නැගිටලා ඵලයන්." "ඔතනයිති මටයි." බුදුරජාණන් වහන්සේ අහනවා, "එම්බා මාරේ, මෙතන නුඹට ආйти කියා සාකි දෙන්නේ කවුරුන්ද?" දස බිම්බරක් මහරසෙනගේ එක්වන් හඬින් කෑ ගැහුවා, "අපේ සාකි, අපේ සාකි, මෙතුමාට යොතනයිති" කියලා. මහා බෝසතාණන් වහන්සේ පිළිතුරු දුන්නා එම්බා මාර්ය මෙතනයි ති මටයි මමයි අදිෂ්ඨාන කරගෙන වාඩි උරේ නුඹ නොවේ මාර්ය අහනවා ඒ සිද්ධාර්ථ නුඹට තියෙන සාක්ෂි මොනවාද මහා බෝසතාණන් වහන්සේ මාර්යාට කියන මාර්ය මාමී පැමිණි ගමන කොතරම් අවංකද කොතරම් අදිෂ්ඨානශීලීද කොතරම් සත්‍යවාදීද කියා මේ මහා පොළොව දන්නවා කියලා පොළොවට ඇඟිල්ල දිගු කරන සැනින් මහා පොළොව කම්පා වෙන්න සැලෙන්න පටන් ගත්තා වැස්ස නැවතුණා ගල් වරුසා නැවතුණා ඊසල වරුතා නැවතුණා හඬ නගා කෑ ගැසමින් සිටි සතුන් අකුලාගෙන අයින් වුණා දසබිම්බරක් මාර්සෙනගත් කැටුව මාර්යා පලා ගියා බුදුරජාණන් වහන්සේ ආනාපාන සති භාවනාව තුල සිත සමාධිමත් කළා කෙමින් කෙමින් සමාධිම සිත තුල ධ්‍යාන වැඩුණා හතරවෙනි ධ්‍යානයේ දක්වා චිත්ත සමාධිය දිනුකොට ආපස්සට තමන්ගේ ජීවිතේ බැලුවා පෙරවිසු කඳපිලිවල දක්නා නුවණ පහළ වුණා දෙව්මිනිස් සකල ලෝ සතුන්ගේ ජීවිත ගමන උන්වහන්සේ ඒ බෝසෙවණේදී විමසා බැලුවා සියලු ලෝක සත්වයා කර්මානුරූපෝ චුත වෙමින් කර්මානුරූපෝ ඉපදෙමින් යන ගමන උන්වහන්සේ දැක්කා චුතූපපාත ඥානෙ ලැබුණා උන්වහන්සේ ලැබූ පෙරවිසු කඳපිලිවල දක්නා නුවණ උන්වහන්සේ උපදවාගත් පළවෙනි විද්‍යාවයි දෙවන උන්වහන්සේ ඇති කරගත් චුතූපපාත නුවණ උන්වහන්සේ උපදවාගත් දෙවන විද්‍යාවයි උන්වහන්සේ ලෝකේ විමසා විමසා බැලුවා මෙය කවුරුන්ගේ හෝ මැවීමක්ද උන්වහන්සේ අවබෝධ කරගත්ත නැත මේ කිසිවෙකුගේ මැවීමක් නොවේ මෙය දේව නිර්මාණයක් නොවේ මෙය දේව මැවිල්ලක් නොවේ එසේනම් මෙය තම තමා විසින් මවා ගන්නා දෙයක්ද නැත මේ තම තමා විසින් මවා ගන්නා දෙයක්ුත් නොවේ එසේනම් මෙය ඉබේ සිදුවෙන සිද්ධි දාමයක්ද නැත මේ ඉබේ සිදුවන දෙයක්ුත් නොවේ එසේනම් මේසා දිගු ගමනක් උරුම වූ අරුමයකිම උන්වහන්සේට අවබෝධ වුණා මේ වනාහි හේතු නිසා හටගන්නා ඵලයන්ය හේතු නැතිවීමෙන් නැතිව යන ස්වභාවයෙන් යුතු අනිත්‍ය වූ ධමකි අනිත්‍ය වූ ස්වභාවයකි දුක් වූ ස්වභාවයකි තමාගේ වසඟෙහි පවත්වා ලිය නොහැකි වූ අනාත්ම ස්වභාවයකි මේ ස්වභාවයෙන් යුතු මේ ජීවිතයේ උන්වහන්සේ මේ හේතුඵල විමසද්දී පටිච්ච සමුප්පාදයේ හටගන්නා ආකාරයත් නිරුද්ධ වී යන ආකාරයත් උන්වහන්සේට අවබෝධ වුණා යටිපතුල කැණී ඇති කටු ගලවන්නාසේ සිරුරෙහි ඇණී ඇති කටු ගලවන්නාසේ තම සිතෙහි මුල් බැසගත් කෙලෙස් සෙකිනක ඉවත් වී යන්න පටන් ගත්තා උන්වහන්සේගේ සිත සදාකාලිකව පිරිසුදු වෙන්න පටන් ගත්තා කෙමෙන් කෙමෙන් සිත සම්පූර්ණින්ම නිකලස් වෙලා චතුරාරි සත්‍ය ධර්මේ නම් වූ හේතුඵල ධර්මතාවේ අවබෝධ වෙලා ආර්ය ශ්‍රාංගික මාර්ගේ නම් වූ නිවන් මඟ සම්පූර්ණ කරගෙන එදින හිරු උදා වෙන්නට පළමු මේ මහා භද්‍ර කල්පයේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ගෞතම බුද්ධ රාජ්‍යයේ තුන් ලොවම අභිෂේක කළ සම්බුදු කිරුළු පරදින්නට අරහත්ත්වයට පත්වීම තුලින් සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නට වාසනාව ලබා ඒ මොහොතේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ුණා පින්වත් දරුවනි ඒ සැබෙවින්ම අසිරිමත් ඒ සැබෙවින්ම පුදුම සහගතයි මනුෂ්‍ය సంతානයක් මෙතරම් දියුණු කළ හැකිද යන්න වග ලෝ තවම සිතාගත නොහැකි ආශ්චර්යමත් කරුණයි එදා සිට පින්වත් දරුවනේ මේ ලෝකේට සම්බුදු කෙනෙකුගේ ප්‍රඥාව ලැබුණා සම්බුදු කෙනෙකුගේ කරුණාව ලැබුණා සම්බුදු කෙනෙකුගේ දයාව ලැබුණා ඒ සම්බුද්ධත්වයේ තුල උන්වහන්සේ ඇති කරගත් අවබෝධය, ඒ සීලය, ඒ නුවණ ඔබ පහදිනවා නම් පහදින්න ඒට. පින්වත් දරුවනි, ඔබේ පැහැදීම අවබෝධයෙන්ම කළ යුතු දෙයක්. පින්වත් දරුවනි, මේ අප ජීවත් වෙන ලෝකයේ අපේ මනස නිතරම වින්දනයත් සමග කැළඹී යනවා. වින්දනයත් සමග කැළඹී යද්දී අපේ ඇස් හමුවට නළු නිළියන් පේනවා. ගායක ගායිකාවන් පේනවා. ක්‍රීඩකයන් පේනවා. අපේ දෙසවන් පත්වල වදිනවා සුන්දර ගීත. අපේ හිත මේටත් පහදිනවා. නළු නිළියන්ට අපේ හිත පහදිනවා. ගායක ගායිකාවන්ට පහදිනවා. ක්‍රීඩකයන්ට පහදිනවා. කලාකරුවන්ට පහදිනවා. ලේඛකයන්ට පහදිනවා. දරුවනි, ඒ පැහැදීම සැනකින් වෙනස් වෙන එකක්. අපි යම්කිසි නිළියකට හෝ නළුවෙකුට පහදුනා කියමු. ඒටත් වඩා සුන්දර නිළියක් හෝ නළුවෙක් අපි දැක්කොත්, ඒටත් වඩා දක්ෂ රඟපෑමක් දැක්කොත්, අපි අර කලින් පහදුණු කෙනාට වඩා ඊළඟ කෙනාට පහදින්නේ නැද්ද? අපේ පැහැදීම වෙනස් වෙන එකක්. ගායක ගායිකාවන් කෙරෙහි අපේ පැහැදීම තිය වගේ. වර්තමානයේ ගයන ගායක ගායිකාවන්ට වඩා හිට දවසේ ඊටත් වඩා සුන්දර ලෙස, ඒටත් වඩා කර්ණ රසායන ලෙස සංගීතයේ මුසුකොට ගයද්දී පැරණි කෙනා අතර අපි අලුත් කෙනා කෙරෙහි පහදිනවා. මේ වගේ අපි ක්‍රීඩකයන් කෙරෙහිත් පහදින්නේ එහෙමයි. අලුත් ක්‍රීඩකයෝ අලුතින්ම ක්‍රීඩා කරද්දී, දක්ෂ ලෙස ක්‍රීඩා කරද්දී අපි ඒට පහදිනවා. ඒ පැහැදීම හැමතිස්සෙම තිබෙන්නේ ඔවුන් අපට ලබා දෙන වින්දනය මතයි. මේ වින්දනය වෙනස් වෙද්දී අපේ රුචිකත්වය වෙනස් වෙනවා. පින්වත් දරුවනි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින්නේ ඒ ප්‍රාථමික මට්ටමින් නොවේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින්නේ අතිශය බුද්ධිමත් මට්ටමකින්. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින්නට උන්වහන්සේ තුල අද්විතීය අසාමාන්‍ය ආශ්චර්යවත් කරුණ රාශියක් ඒක රාශි විතිනවා. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් පහදින්න කරුණක් කි. උන්වහන්සේ සම්මා සම්බුද්දයි. ලොව කිසිවෙකුට උන්වහන්සේගේ අවබෝධය නැහැ. ලොව කිසි පොතක පතක උන්වහන්සේගේ ඥාණය නැහැ. ලොව වෙනත් කිසිදු විද්‍යාවක උන්වහන්සේ සොයාගත් විද්‍යාව නැහැ. ලොව වෙනත් කිසිදු දර්ශනයක උන්වහන්සේ අවබෝධ කළ දර්ශනය නැහැ. ලොව කිසිදු සමාපත්තියක උන්වහන්සේ සොයාගත් සමවත නැහැ. ලොව කිසිදු ප්‍රඥාවක උන්වහන්සේගේ ප්‍රඥාව නැහැ. ඒ සියල්ල අද්විතීයයි. ඒ සියල්ල අසාමාන්‍යයි. ඒ සියල්ල ආශ්චර්යයි. පහදිනවා නම් පහදින්න තියෙන්නේ ඒ සම්බුද්ධත්වයටයි. පින්වත් දරුවනි, ප්‍රඥාවෙන් බබලන නොනැති, කරුණාවෙන් සිසිල් වූ හදමඩලක් ඇති, සීලයෙන් සංවර වූ ජීවිතයක් ඇති, සමාධියෙන් ඒකාග්‍ර වූ සිතක් ඇති, අවබෝධයෙන් නිකලෙස් වූ හදවතක් ඇති බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පුරාවට එයින් බැහැර වුණේ නැහැ. විද්‍යාචරණ සම්පන්නයි. උන්වහන්සේ සොයාගත් මාර්ගය සීලයෙනුත් සමාධියෙනුත් ප්‍රඥාවෙනුත් යුක්තයි. ඒ මාර්ගයේ ගමන් කොට සුන්දර තැන හදවතින් ස්පර්ශ කළා. ඒ අමා මහ නිවන. උන්වහන්සේ සුගතයි. සිත පහදවා ගන්න. සීල ලෝකයන් උන්වහන්සේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා. ලෝකයෙහි වෙලාගත් දුක දුම්නසත්, කඳුලත් සිනහවත්, මායාවත් මෝහයත් උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒ සියල්ලෙන් අත මිදී ලෝක විදූ බවට පත් වුණා. පහදිනවා නම් ඔන්න කාරණා. උන්වහන්සේ ලෝකයාව දමණය කළේ ආයුධයෙන් නෙවෙයි, ආඥාවෙන් නෙවෙයි, ප්‍රචණ්ඩත්වයෙන් නෙවෙයි. උන්වහන්සේ ලෝකය දමණය කළේ මහා කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන්. උන්වහන්සේ ලෝකයාට කියා දුන්නා හික්මෙන ආකාරයේ මෙන්න සීලය, මෙන්න සමාධිය, මෙන්න ප්‍රඥාව. සකල ලෝකයා තවමත් හික්මිනවා. අනුත්තරෝ පුරිස ධම්මසාරති. දෙවිමිනිස් ලෝකයාගේ සැබෑම මාර්ගෝපදේශනය උන්වහන්සේ සැපෙව්වා. දෙවිමිනිස් ලෝකයාට හෙළිදරව් කළා. මිනිස් ලොව දෙව්ලොව අවබෝධ කළ හැකි යථාර්ථයේ කරා යන ආකාරයේ උන්වහන්සේ සත්තා දේව මනුස්සානම් අවබෝධ කළේ යමක්ද උන්වහන්සේ අවබෝධ කොට වදාළ දෙය අන් අයට අවබෝධ කර ගන්නට ඉතා සරලව ඉතා පැහැදිලිව උන්වහන්සේ දේශනා කළා. උන්වහන්සේගේ දේශනා කෞශල්‍යය ඉතාමත් ආශ්චර්යයි. උන්වහන්සේගේ උපමා ඉතාමත් ආශ්චර්යයි. ඉතාම සරලයි. දිනක් බුදුරජාණන් වහන්සේ ළඟට භික්ෂුන් වහන්සේ නමක් ඇවිදින් කියනවා, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේසා විශාල ශික්ෂාපද සමූහයක් මට නම් රකින්න බෑ. මං ඒ නිසා ගෙදර යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ කලබල වෙන්න එපා. සිය ගානක් රකින්න බැරි වුණාට ශික්ෂා තුනක් රකින්න පුළුවන්ද කියලා ඇහුවා. තුනක් නම් පුළුවනි. සීලය සමාධිය ප්‍රඥාවත් පුළුවන්ද කියලා? ආ පුළුවන් පුළුවන් කිව්වා. එහෙනම් පින්වත් භික්ෂුව, ඔය ශික්ෂා තුන රකින්න සීලය සමාධිය ප්‍රඥාවත් සුළු කලකින් රහත් වුණා. හරි අසිරිමත්. උන්වහන්සේගේ උපමා, උන්වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ දයාව, උන්වහන්සේගේ අනුකම්පාව උන්වහන්සේ බුද්ධ වනසේක. උන්වහන්සේ මේ සියලු ගුණ දරාගෙන වැඩ සිටීමට තරම් භාග්‍යවන්තයි. පොඩි දරුවන් ළඟට ගිහින් කතා කරනවා. වැඩිහිටි අය ළඟට යනවා. ලොව පිහිට වී හැක්කේ කවුරුන්ද? ඒ සියල්ල ළඟට උන්වහන්සේ වඩිනවා. මහා කරුණාවෙන් සිසිල්ලු හදමඩල දරා සිටීමට තරම් භාග්‍යවන්තයි. උන්වහන්සේ භගවා පින්වතුනි පහ දෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ සතු විශේෂ ඥාන බල 10ක් මා අද ඔබට කියා දෙනවා. පළවෙනි ඥාන බලය තමයි ඉද බික්කවේ තථාගතෝ ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථා භූතම් පජානාති. මේ ලෝකයේ සිදුවිය හැකි දේ සිදුවිය නොහැකි දේ ස්ථිරව කියන්න පුළුවන්කම උන්වහන්සේට තියෙනවා. ඒක උන්වහන්සේගේ පළවෙනි ඥාන බලයයි. උන්වහන්සේ කියා හිටියා, මහණෙනි යම් සෝතාපන්න ශ්‍රාවකේ මව් මරණවා කියන කාරණේ සිදුවිය නොහැකි, පියා මරණවා යන්න සිදුවිය නොහැකි, රහතන් මරණවා යන්න සිදුවිය නොහැකි, බුදුන්ගේ ලේසොලවනවා යන්න සිදුවිය නොහැකි, සංඝ බේරයේ සිදුවිය නොහැකි, සෝතාපන්න ශ්‍රාවකේ මේ හේතුඵල ධාමින් යුතු ලෝකය නිත්‍ය වශයෙන් ගන්නවා යන්න සිදුවිය නොහැකි, සැප වශයෙන් ගන්නවා යන්න සිදුවිය නොහැකි, ආත්ම වශයෙන් ගන්නවා යන්න කරුණ සිදුවිය නොහැකි, සෝතාපන්න ශ්‍රාවකේ අටවතාවක් උපදිනවා යන්න සිදුවිය නොහැකි. ඒ සිදුවිය නොහැකි කියපු දෙය කවදාවත් සිදුවිය හැකි වන්නේ නැහැ. ඒ තමයි උන්වහන්සේගේ ඥානය. ලෝකයේ ඕනෑම තැනක ඕනෑම සමාජයක ඕනෑම කෙනෙක් සෝතාපන්න වුවහොත් සිදුවිය නොහැකි දේ සිදුවන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි ක්ෂීණාශ්‍රවයන් වහන්සේ අතින් කිසි දිනක හිතාමතා කුරා කූඹියෙක්වත් මැරින්නේ නැහැ සිදුවිය නොහැකි, සොරකමක් කෙරෙන්නේ නැහැ සිදුවිය නොහැකි, බඹසර බිඳෙන්නේ නැහැ සිදුවිය නොහැකි, බොරු කියවෙන්නේ නැහැ සිදුවිය නොහැකි, ගිහි ජීවිතේ ගත කරපු ආකාරයේ ලෙස රැස් කරගෙන අනුභව කිරීමක් සිදුවන්නේ නැහැ සිදුවිය නොහැකි. අරහතන් වහන්සේ නමක් විමුක්තිය ස්පර්ශ කරගෙන සිටින්නේ නැවත පිරිහෙන්නේ නැහැ සිදුවිය නොහැකි. කවදාවත් ඒවා සිදුවෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි ස්ත්‍රියක් සම්බුද්ධත්වයට පත්වෙනවා යන්න සිදුවිය නොහැකි, ස්ත්‍රියක් සක්‍රදේවේන්ද්‍ර කෙනෙක් වෙනවා යන්න සිදුවිය නොහැකි, ස්ත්‍රියක් බ්‍රහ්මයා වෙනවා යන කරුණ සිදුවිය නොහැකි, ස්ත්‍රියක් සක්විති රජ කෙනෙක් වෙනවා යන කරුණ සිදුවිය නොහැකි, ස්ත්‍රියක් මාරයා වෙනවා යන්න සිදුවිය නොහැකි. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ලෝක ස්වභාවයක් මේ උන්වහන්සේගේ මතයක් නෙමෙයි. ඔබ වැරදි විදිහට තේරුම් ගන්න එපා. මේ උන්වහන්සේගේ මතයක් නෙමෙයි. උන්වහන්සේ අවබෝධ කරගත්තු ලෝකයේ තිබෙන ස්වභාවය උන්වහන්සේගේ නිර්මාණයක් නෙමෙයි. උන්වහන්සේ අවබෝධ කළදී අවබෝධ කරගෙන වදාළ සිදුවිය නොහැකියි. එසේනම් සිදුවිය හැකි දේවල් මොනවාද? පුරුෂයෙක් සම්බුද්ධත්වයට පත් වෙනවා යන්න සිදුවිය හැකියි. පුරුෂයෙක් සක්විති වෙනවා යන්න සිදුවිය හැකියි. පුරුෂයෙක් සක්දෙවිඳු වීම සිදුවිය හැකියි. පුරුෂයෙක් බ්‍රහ්මයෙකු වීම සිදුවිය හැකියි. පුරුෂයෙක් මාරයෙකු වීම සිදුවිය හැකියි. දරුවනි, අපි නොදන්නා කරුණු නොවේද මේ? අපි දැන සිටි කරුණද මේ? නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා, පෘතජ්ජනෙක් මව් මරණවා යන්න සිදුවිය හැකියි. පෘතජ්ජනෙකුගේ අතින් පියා මරණයට පත්වීම සිදුවිය හැකියි. පෘතජ්ජනෙකුගේ අතින් රහතුන් මරණයට පත්වීම සිදුවිය හැකියි. පෘතජ්ජනෙකුගේ අතින් බුදුරජුන්ගේ ලේසලවීම සිදුවිය හැකියි. පෘතජ්ජනෙකුගේ අතින් සංඝ බේදී සිදුවීම සිදුවිය හැකියි. පෘතජ්ජනෙකු ලොව නිත්‍යයි කියා රැවටීම සිදුවිය හැකියි. පෘතජ්ජනෙකු ලොව සපයි කියා රැවටීම සිදුවිය හැකියි. පෘතජ්ජනෙකු ලොව ආත්මයයි කියා රැවටීම සිදුවිය හැකියි. මේ සිදුවිය හැකි නොහැකි දේ ගැන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ලොව කිසිවෙකුට වෙනස් කරන්න බැරි ඥානයක්. ඒ තුල උන්වහන්සේ වදාලා, ආසබන් ඨානම් පටිජානාති. ඒ තුල උන්වහන්සේ සම්පූර්ණ අවබෝධයේ ප්‍රතිඥා දෙනවා. පරිසාසු සීහනාදන් නදති පිරිස්මෙද නිර්භයව කියනවා. බ්‍රහ්මචක්කම් පවත්තේති. එහෙම ප්‍රකාශ කළා ලොවට ආරි සත්‍ය විවෘත කරනවා. උන්වහන්සේගේ දෙවන ඥාණය, පුනචපරම් භික්ඛවේ තථාගතෝ අතීතානාගත පච්චුප්පන්නානං කම්ම සමාදානං ඨානසෝ හේතුසෝ විපාකං යථා භූතං පජානාති. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, අතීතේ අනාගතේ වර්තමානයේ කර්මයන් නිසා හටගන්නා වූ කර්මයන් හේතු කරගෙන කර්මයන්ගේ යම් විපාක ඇද්ද ඒ සියල්ල ඒ අයුරින්ම අවබෝධ කරලා තියෙනවා. උන්වහන්සේ අනාගතය අරබයා යමෙකුගේ කර්ම විපාක දේශනා කළා නම් ඒක ඒ විදිහටම සිද්ධ වෙනවා. අතීතය අරබයා උන්වහන්සේ යම් කර්මයක් ගැන ප්‍රකාශ කළා නම් ඒක ඒ විදිහමයි. වර්තමානයේ යම් කර්ම විපාකයක් ගැන ප්‍රකාශ කළා නම් එය ඒ විදිහමයි. උන්වහන්සේ ලොව කර්මයන් ගැන දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් මෙලොව විපාක දෙන්නා වූ කර්ම, උපපජ්ජ වේදනීය වශයෙන් ඊළඟ ජීවිතේට විපාක දෙන කර්ම, අපරාපරිය වේදනීය වශයෙන් නිවන් දක්නා ජාති දක්වා පසුපසින් හඹා ඇවිත් විපාක දෙන කර්ම උන්වහන්සේ අවබෝධ කළා. අතීත අනාගත වර්තමානයේට මේ කර්ම බලපාන හැටි උන්වහන්සේ අවබෝධ කළා. ඒ සියල්ල උන්වහන්සේ නිර්භයව ප්‍රකාශ කළා. ඒ උන්වහන්සේගේ දෙවෙනි ඥාන බලයයි. ඊළඟට උන්වහන්සේ තුන්වෙනි ඥාන බලය තමයි, පුනචපරම් භික්ඛවේ තථාගතෝ සම්බත් ගාමිනී පටිපදං යථා භූතං පජානාති. උන්වහන්සේ සෑම තැනකටම යන්න තියෙන පාර ඒ අයුරින්ම අවබෝධ කළා. උන්වහන්සේ අවබෝධ කළා මේ පාරේ ගියොත් නිරේ යනවා, තිරිසං අපාය යනවා, ප්‍රේත ලෝක යනවා, අපාය වැටෙනවා. මේ පාරේ ගියොත් මිනිස් ලෝකෙට යනවා. මේ පාරේ ගියොත් දිව්‍ය ලෝකෙ යනවා. මේ ආර්ය ශ්‍රාගික මාර්ගේ නම් වූ පාරේ ගියොත් මාර්ගඵල නිවන් අවබෝධ කරනවා. මේ සියලු මම්මාවත් උන්වහන්සේ අවබෝධ කරගත්තා. ලෝ පුරා සතුන් සැරිසරන්නා වූ යම් උපත් ඇද්ද ඒ සියලු උපත් කරා යන්න ආකාරය අවබෝධ කරගත්තා. හෙලිදරව් කළා. සකල ලෝකයේ ගමන් මාර්ගය ලොවට අවබෝධයෙන්ම නිර්භයව ප්‍රකාශ කළා. එය උන්වහන්සේගේ තුන්වෙනි ඥානයයි. පුනචපරම් භික්ඛවේ තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ අනේක ධාතු ස්වභාවයේ නානා ස්වභාවයේ මේ වෙනස්කම් සියල්ල ඒ අයුරින්ම දන්නවා. භෞතික සාධකවල යම් වෙනස්කමක් ඇද්ද ඒ සියල්ල උන්වහන්සේ අයුරින්ම දන්නවා. මානසික ස්වභාවයන්ගේ වෙනස්කම් ඒ අයුරින්ම දන්නවා. උන්වහන්සේ දේශනා කළ එක්තරා අවස්ථාවක මේ මිනිසුන් හැඟීම් වශයෙන් සමාන වෙනවා ධාතු ස්වභාවයක් නිසා. සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන සක්මන් කරනවා. මහණෙනි ආන්න බලන්න. සාරිපුත්තයන් සංඝපිරිස පිරිවරා සක්මන් කරනවා. ওই සීළු දිනාම ප්‍රඥාවන්තයි. මුගලන් මහරහතන් වහන්සේ සංඝපිරිස පිරිවරා සක්මන් කරනවා. මහණෙනි ආන්න බලන්න. ඉරිදිමත් මුගලන් අර භික්ෂුන් පිරිවරා සක්මන් කරනවා. ඒ සියලු භික්ෂූන් ඉරිදි බල සම්පන්නයි. අනුරුද්ධ මහරහතන් වහන්සේ භික්ෂූන් පිරිවරා සක්මන් කරනවා. මහණෙනි අර බලන්න. අනුරුද්ධයන් දිවස් ලබා අනිත් පිරිසත් සමග සක්මන් කරනවා. ඔය භික්ෂූන් සියල්ලෝම දිවස් ලබාගෙන ඉන්නේ. ආනන්ද ස්වාමින් වහන්සේ භික්ෂූන් පිරිවරා සක්මන් කරනවා. මහණෙනි අන්න බලන්න. ආනන්දයන් භික්ෂුන් පිරිවරා සක්මන් කරන ඔය සියලු දෙනාම බහුශ්‍රතයි. දේවදත්තයන් භික්ෂුන් පිරිවරා සක්මන් කරනවා. ආනන්දාර බලන්න. මේ සියල්ල අතහැර දේවදත්ත පසුපසින් යන්නත් භික්ෂු පිරිසක් සැදී පැහැදී ඉන්න හැටි. ඒ සියල්ලෝම පවිතු භික්ෂුන්. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ කියන මහණෙනි, ඕක තමයි මිනිසයාගේ ඇති එක්තරා ස්වභාවයක්. සුවඳ සුවඳ සමග එක්වේ, ගඳ ගඳ සමග එක්වේ. මේක ධාතු ස්වභාවයක්. අපිට හොයන්න බැරි එකක්, අපිට තේරෙන්නේ නැති එකක්. මුන්නාන්සේ අවබෝධ කළා. ඒ වගේ මුන්නාන්සේ අවබෝධ කළා මේ ඇසකනනාසේ දිවකය මනස ආදී ධාතු ස්වභාවයක්. ඊළඟට උන්නාන්සේ අවබෝධ කළා පටිච්ච සමුප්පාදය ධාතු ස්වභාවයක්. මේ සියල්ල උන්වහන්සේ අවබෝධ කළා. නිර්භයව ප්‍රකාශ කරනවා. ආසබන් ඨානම් පටිජානාති නිර්භයව ප්‍රකාශ කරනවා. පිරිස් මැද සිංහනාද කරනවා. ආරි සත්‍ය හිලිදරව් කරනවා. ඒ උන්වහන්සේගේ හතරවෙනි ඥාන බලයයි. පස්වෙනි ඥාන බලය පුණජපරම් බික්කවේ තථාගතෝ සත්තානං නානාදි මුත්‍ති කතං යථා භූතං පජානාති. මහණෙනි, සත්වයන්ගේ කෙලෙස් වල, සත්වයන්ගේ ගතිගුණ වල ස්වභාවය වෙනස්කම උන්වහන්සේ අවබෝධ කරනවා. උන්වහන්සේ මේ සියලුම ලෝක සත්වයා කොටස් හතකට බෙදුවා. බෙදලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා, මහණෙනි මේ ලෝකේ එක පුද්ගලෙක් ඉන්නවා, වතුරේ ගිලුනොත් ගිලුනාමයි, ගොඩේ නැහැ. අකුසල් සිදු වුනොත් අකුසල් මැත්තෙම යා වැටි වැටි යනවා, කුසලයට එන්න බෑ. එහෙම කොටසක් මේ ලෝකේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි තව කොටසක් ඉන්නවා, වතුරෙන් උඩට එනවා, රැඳී ඉන්න ශක්තියක් නෑ, ආයෙමත් ඒ වතුරේම ගිලෙනවා. සමහරු ඉන්නවා උඩට එනවා, කුසල් කරනවා, පින් කරනවා, ශ්‍රද්ධාව ඇති කර ගන්නවා. නමුත් හිත ඇතුලේ අකුසල් මුල් බලවත්ව තියෙනවා. ඇතැම් අවස්ථාවලදී මේ අකුසල් මුල් බලවත් වෙලා මෙයාගේ කුසල් වනසනවා. එතකොට ආයමත් මෙයා යටට ගිලිනවා. බේරෙන්නේ. ලොව සමහර පුද්ගලයන් ඉන්නවා වතුරෙන් උඩට එනවා, ගිලෙන්නේ නැහැ, දියුණුවකුත් නැහැ. ඒ වගේ තමයි වතුරෙන් උඩට එනවා. ඒ වගේ තමාරු ඉන්නවා සීලවන්තයි. එතනින් එහා දියුණු වෙන්නේ නැහැ. පිරිහෙන්නෙත් නැහැ. ඒ වගේ කොටසකුත් ඉන්නවා. ලෝකේ තව කොටසක් ඉන්නවා වතුරෙන් උඩට එනවා. වතුරෙන් උඩට ඇවිල්ලා වටපිට බලනවා. වටපිට බලද්දී එයාට පේනවා දූපත තියෙන දිශාව. ඒ වගේ මේ ලෝකේ කොටසක් ඉන්නවා වතුරෙන් උඩට ඇවිල්ලා වටපිට බලනවා වගේ. ඒ අය තමයි සෝවාන් වෙච්ච අය. දූපත පේනවා, කුසල් අකුසල් පේනවා, හඳුනා ගන්නවා. යෝනිසෝ මනසිකාරේ අයෝනිසෝ මනසිකාරේ හඳුනා ගන්නවා. සම්මාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය හඳුනා ගන්නවා. ආර්ය ස්ථාංගික මාර්ගයේ ගමන් කරන්න ඕන හැටි හඳුනා ගන්නවා. දූපත දිහා බලාගෙන දූපත පේනවා වගේ එයා නිවනට යොමු වෙච්ච ජීවිතයක් ගත කරනවා. ඔළුව උස්සලා වතුරෙන් උඩට ඇවිල්ලා වටපිට බලනවා. තව කොටසක් ලෝකේ ඉන්නවා වත්තරින් උඩට ඇවිල්ලා වටපිට බලනවා දූපත පේනවා දූපත දිශාවට පිහිනන්න පටන් ගන්නවා සකදාගාමී කෙනා. ලොව තව කොටසක් ඉන්නවා වතුරින් උඩට එනවා වටපිට බලනවා පිහිනන්න පටන් ගන්නවා දූපතට ලං වෙලා ඉන්නවා අනාගාමී අය. ලොව තව කොටසක් ඉන්නවා වතුරින් උඩට එනවා වටපිට බලනවා පිහිනන්න පටන් ගන්නවා දූපතට ලං වෙනවා දූපතට ගොඩ වෙනවා. ඒ තමයි රහතන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ස්වභාවයෙන් මේ ලෝකේ තියෙනවා. උන්වහන්සේගේ අවබෝධයේ ඒ පස්වෙනි ඥාන බලයයි. හයවෙනි ඥාන බලේ පුනජපරම් භික්ඛවේ තථාගතෝ පරසත්තානම් පරපුග්ගලානම් ඉන්ද්‍රිය පරෝ පරියත්තං යථා භූතං පජානාති. මහණෙනි මේ ලෝකේ තථාගතයන්ට තියෙන ඊළඟ ඥානේ තමයි මේ ඒ සත්වයන්ගේ සිත් සතන් වල නිවන් අවබෝධයට උවමනා කුසලතා කොපමණ දියුණු වෙලා තියෙනවද කොපමණ අඩුද කියලා අවබෝධයෙන්ම දන්නා බව. බුදුරජාණන් වහන්සේගේ කාලේ අයියමලෝ දෙන්නේ පැවිදි වුණා. අයියගේ නම මහා පන්තක, මල්ලිගේ නම චුල්ල පන්තක. අයියට හොඳට ධර්මයේ පාඩම් හිටිනවා, මතක හිටිනවා, හොඳට කල්පනාව තියෙනවා. මේ පොඩි ස්වාමින් වහන්සේ පාඩම් කරනවා කරනවා කරනවා මතක හිටින්නේ නැහැ, පාඩම් හිටින්නේ නැහැ. දවසක් අයියා මේ පොඩි ස්වාමින් වහන්සේට කතා කරලා කියනවා, අනේ මල්ලි, නුඹ මේ සිවුර දාගෙන පලක් නැහැ, ගෙදර පලයක් ගිහින් කුඹුරු වැඩ කරපන්. උඹට ගැළපෙන්නේ උදැල්ල මිසක් බණපදේ නෙවෙයි. මේ පොඩි ස්වාමීන් වහන්සේ හරි ආසයි ධර්මයේ හැසිරෙන්න. අනේ ස්වාමීනි මට එහෙම කියන්න එපා, මට පාඩම් හිටින්නේ විතරයි, මට අනිත් ඔක්කොම පුළුවන් කියනවා. එහෙම බෑ, පාඩම් නැත්තම් බෑ. අනේ මල්ලි ගෙදර පල්ලෙයන්. මේ චූටි ස්වාමීන් වහන්සේ අඬ අඬ ගේට්ටුව ගාව දෙවුරන් විහිරේ නැවතිලා ඉන්නවා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය දැක්කා. උන්වහන්සේ දැක්ක මේ පුංචි ස්වාමින් වහන්සේගේ මනස පිපෙන්න සූදානම් නෙළුමක් වගේ. අනිත් කාටවත් ඒ චිත්ත දියුණුව පෙවුන්නේ නැහැ. උන්වහන්සේ ළඟට ගිහින් ඇහුවා, "පින්ව චුල්ලපන්තක, ඇයි මේ ගේට්ටුව ළඟ අඬ ඉන්නේ?" "අනේ ස්වාමීනි, අපේ අයියා ස්වාමින් වහන්සේ මට ගෙදර යන්නලු, උදැල්ලක් ගන්නලු, කුඹුරු කොටන්නලු, මට පාඩම් හිටින්නේ නැහැ කියලා මට ගිහි වෙන්නලු." "ආ, එහෙම කොහොමද කරන්නේ? මේක අයියගේ ශාසනයක් නෙවෙයිනේ." චුල්ලපන්තකේ ඉන්නේ අපියන් කියලා ඔළුව අත ගෑවා. ඔළුව අත ගාපු ගමන් අර පුංචි ස්වාමීන් වහන්සේගේ හිතේ දුක් දුම්නස් සියල්ලම පහ වෙලා ගියා. අතින් අල්ලගත්තා. ඒ චූටි ස්වාමීන් වහන්සේ කොච්චර පිංවන්තයෙක්ද, බුදු කෙනින් අතින් අල්ලගෙන එක්කන් යන. එක්කගෙන ගියා අවුව ඇති තැනකට. වාඩි කෙරෙව්වා. සුදුරෙද්ද කතර දුන්නා. චුල්ලපන්තක මේ සුදුරෙද්ද බලාගෙන කිලුටු අත්හරිනවා කීකී අත ගන්න කිව්වා. කිලුටු අත්හරිනවා කීකී අතගාද්දි කිලුටු වුණා. ඒකත් එක්කම මේ පොඩි ස්වාමීන් වහන්සේ හිතන්න පටන් ගත්තා, මං මේ හොඳට තිබිච්ච වස්ත්‍රේ මේ කිලුටු අත්හරින්න අත ගන්න මං කිලුටු වෙනවා. බුදුරජාණන් වහන්සේ පොඩි ස්වාමීන් වහන්සේගේ හිතේ ඇතිවෙච්ච මේ සංකල්පය අල්ලගෙන උන්වහන්සේට ධර්මය කියන්න පටන් ගත්තා. සැනකින් අවබෝධ වුණා. සැනකින් අවබෝධ වුණා මහා ඍදි බල ලැබුවා. චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ දැන් විහාරේ පැත්තක ඉන්නවා කොන් කරලා. කවුරුත් දන්නේ නැහැ දැන් රහතන් වහන්සේ නමක්. එදා දානයක්. බුදුරජාණන් වහන්සේ දානට වැඩියා ස්වාමීන් වහන්සේලා සමග. පන්සලේ ස්වාමීන් වහන්සේලා වෙන නැහැ කිව්වා. දායක පින්වතාට කිව්වා, "පින්වත නෑ නෑ, එක නමක් ඉන්නවා, ඉක්මනට ගිහින් එක්කන් එන්න" කිව්වා. දුවගෙන ගියා. යනකොට ස්වාමීන් වහන්සේලා දහස් නමක් ඉන්නවා. එක නමක් සක්මන් කරනවා, අතුගානවා, භාවනා කරනවා, ධර්ම සාකච්ඡා කරනවා, මල් හදනවා, විවිධ වැඩ කරනවා. දායක පින්වතා ඩාඩියේ පෙරාගෙන දුවගෙන ආවා. හරි වැඩේ ස්වාමීනි. දහස් ගණනක් වැඩම කළ මේ සල්ප මොහොතට අපි දැන් ඩාණි හදන්නේ කොහොමද? කලබල වෙන්න එපා උපාසක මහත්මයා. ඔබ ගිහිල්ලා අහන්න චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ කවුද කියලා. මම කියලා කියපු ගමන් සිවුරු කොණෙන් අල්ල ගන්න කිව්වා. ඩායක පින්වතා ආයෙමත් දුවගෙන ගියා. ගිහිල්ලා කිව්වා ස්වාමීනි චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ කවුද? දහස්ත මම ඉස්සරහට ආවා. මම චුල්ලපන්තක. මම චුල්ලපන්තක කියලා. ඊට පස්සේ සිවුරු කොණෙන් අල්ලුවා. අල්ලපු ගමන් අර දහස් නම අතුරුදහන් වෙලා චුල්ලපන්තක හඳුරු ඉතුරු වුණා. උපාසක මහත්තයා මේ යන්න මං එන්නම් කිව්වා. උපාසක මහත්තයා යන්න ඉස්සර වෙලා චුල්ලපන්තක ස්වාමින් වහන්සේ මහ පොළවෙන් ගේ ඇතුලේ මහ පොළවෙන් උඩට මතු වුණා. මතුවිලා ගිල වාඩි වුණා. මේසා 이르දි බල සම්පන්න. මේසා මනෝමය ශරීර මෙවීමේ අතිශයින්ම දක්ෂ. මේසා බල සම්පන්න වික්‍රමාන්විත සිතක්. පාඩන් කළ නොහැකි වීමේ දෝෂයෙන් වැසී තිබුණ නැද්ද? බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා ඒ දෝෂ ඉවත් කරන්න. මේක තමයි අනුන්ගේ ඉන්ද්‍රයන්ගේ අඩුවැඩි බව දන්නා නෝන. පින්වත් දරුවනි මේ මොහොත වෙද්දී බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් අපි බොහෝ දෙනෙක් මිලාට මේ වෙනකොට කවුද? රහතන් වහන්සේලා. අපිට මේ අවස්ථාව ගෞතම බුදුරජාණන් වහන්සේව ජීවමානව දැකලා ලබා ගන්න තිබිච්ච අවස්ථාව දැන් ගිලිහි ගොස් අවසానයි. උන්වහන්සේ පිරිනිවන් පාලා 2550ක් බවට පත් වෙලා අවසానයි. තව තවත් ඒ අතීතයට යනවා මිසක් වර්තමානයට සමීප වන්නේ නැහැ. තව තවත් බුදුසසුනින් අපි ලෝකේ ඈත් වෙනවා මිසක් ලංවන්නේ නැහැ. පින්වත් දරුවනි, ඒ බුදුරජාණන් වහන්සේ අපට ඉතිරි කළ ගිය ඒ ධර්මයෙන්වත් අපි උන්වහන්සේට ලංවිමු. ඒ බුදුරජාණන් වහන්සේගේ 6 ඥාන බලයමයි කිව්වේ. උන්වහන්සේගේ 7 ඥාන බලය තමයි පුණජපරම් භික්කවේ තථාගතෝ ඥාන විමුක්ඛ සමාධි සමාපත්තීනම් සංකිලේසානං වෝදානං උට්ඨානං යථා භූතං පජානාති. ධාන විමුක්ඛ සමාධි සමාපත්තිය ආදී කිලුටුවන්නේ කොහොමද? එය පිරිසිදුව දිනු කරන්නේ කොහොමද? ඒ වඩවඩා දිනු කරන්නේ කොහොමද කියන එක ගැන බුදුරජාණන් වහන්සේගේ ඥාණය ආශ්චර්යයි. මුගලන් මහරහතන් වහන්සේ භාවනා කරද්දී නිදි කිරා වැටෙනවා. 이르දීන් වඩින බුදුරජාණන් වහන්සේ වදාළ මුග්ගල්ලාන මුග්ගල්ලාන ධානයේ පටලව ගන්න එපා. ධානයේ හිත පිහිටුවා ගන්න. මේ වගේ බුදුරජාණන් වහන්සේ සමාධියට පුරුදු කරනවා. 이르දි බලවලට පුරුදු කරනවා. නිරෝධ සමාපත්තියට පුරුදු කරනවා. ඒ ලබා ගන්නට කියා දෙනවා. සමාධිය කිලුට වෙනවා මේ කරුණෙන් කියලා කියා දෙනවා. සමාධිය පිරිසිදු වෙනවා මේ කරුණෙන් කියලා කියා දෙනවා. සමාධියෙන් නැගිටින්නේ මේ විදියටයි කියලා කියා දෙනවා. ඒ තරම් ඒ විෂය පිළිබඳ දන්නා කෙනෙක් මේ ලෝක ධාතුවේ වෙන නැහැ. ඒ ඥාන බලයෙන් උන්වහන්සේ අග්‍රයි. 8 ඥාණය උන්වහන්සේට අනේක විහිතම් පුබ්බේ නිවාසං අනුස්සරති. උන්වහන්සේට නොඑක ආකාරයෙන් පෙරවිසූ කඳපිලිවල දකිනා නොවන මේ ලෝකේ යම්කිසි කෙනෙකුගේ ජීවිතයක යම්කිසි කුසලතාවයක් තියෙනවා නම් මේ කුසලතාවය අන්න අසවල් කාලේ ඉඳලා පටන් ගත්ත එකක් කියලා උන්වහන්සේ දන්නවා. යම්කිසි කෙනෙකුට දුර්වලතාවයක් තියෙනවා නම් මේ දුර්වලතාවයේ අසවල් කාලේ වෙච්ච අත්‍යරද්දක් මියා මේ තාමත් විඳවනවා කියලා උන්වහන්සේ ඒක සම්පූර්ණයෙන් දන්නවා. ඊළඟට යම්කිසි කෙනෙකුගේ ජීවිතය ගත කරන විදියට පුරුද්දක් තියෙනවා නම් මේ පුරුද්ද අසවල් කාලේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ කියලා දන්නවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා රහතන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේ අනිත් සියලු දෙනාට කතා කිරීමේදී සංවර නැහැ. සංවර නැහැ. නිකං කතාබස් කළත් අසංවර වචන කියනවා. අඬ ගහනකට පින්වත මෙහෙ එන්න කියලා කතා කරනවා. කතා කළා ආව නැත්තම් මේ වරින් සැඩළු. අහගෙන ඉන්න කෙනාට හිතෙනවා මේ හාමුදුරුවන්ගේ හැටි කතා කරන්න දන්නේ නැති හැටි. බුදුරජාණන් වහන්සේට පැමිණිලි කළා. උන්වහන්සේ වදාලා මේක මේ ස්වාමීන් වහන්සේගේ පුරුද්දක්. ආත්ම භාව 500ක පුරුද්දක්. මෙයා කරපු පිනක් හේතුවෙන් ආත්ම භාව 500ක්ම ඉහළම පවුලක ඉපදිච්ච කෙනෙක් කිව්වා. හැම තිස්සෙම මෙයා හිටියේ සේවක පිරිසක් මැද්දේ මිසක් ස්වාමියෙකුට යටත් වෙලා නෙවෙයි. මේ නිසයි කිව්වා මේ පුරුද්ද තියෙන්නේ. මෙයා කෙලිස් නැති රහතන් වහන්සේ නමක් කිව්වා. උන්වහන්සේ පිළින්ද වච්චේ රහතන් වහන්සේ. කරුණාව හොඳට තිබුණා. උන්වහන්සේ දවසක් යද්දි පාරේ වැඩම කරද්දි පිණ්ඩපාතේ වඩිද්දි උත්සව කාලයක් වළලු කරත්තයක් කිට්ටුවෙන් ඇවිල්ලා දාන දීපු ගෙදර චූටි දුව අඬනවා මාළේ වළලු ඉල්ලලා. අම්මා කියනවා නේ දියණිය අපිට කොහෙන්ද වළලු ගන්න කාසි පණන්. බේරෙන්න බෑ අඬනවා. මේ පිළින්ද වච්ච ස්වාමින් වහන්සේ ඉදිරියෙත් අඬනවා. අම්මා ඇයි මේ දුව අඬන්නේ? අනේ ස්වාමීනි වළලු ඉල්ලනවා. අපිට කොහෙද කාසි මේ වලලු අරන් දෙන්න? වටපිට බැලුවා. ලනු කැරල්ලක් තියෙනවා. අම්මා ওই මට ওই ලනුව දෙන්න. පොඩි ලනු කැරල්ල දුන්නා. පිළින්ද වච්ච රහතන් වහන්සේ මේ ලනුව පොඩි රවුමට මාලයක් වගේ ගැට ගැහුවා. මේක බෙල්ලට දාන්න මෙයාගේ කිව්වා. බෙල්ලට දාපු ගමන් රන් රිදී මුතු මැණික් ඔබවන ලද අලංකාර ආභරණයක් මේ පුංචි දැරියගේ බෙල්ලේ මැවුණා. දැන් මේ දියණී සිනහ වෙවි දරුවන් සමග සෙල්ලම් කරන්න ගියා. හැමතැනම පැතිරුණා රාජමාලිගාවේ භාණ්ඩාගාරයෙන් ආභරණයක් හොරකම් කරලා. මෙන්න කෙලි පොඩි දාගෙන සෙල්ලම් කරනවා. ඔත්තුව ගියා බිම්බිසාර රජුරවන්ට. භාණ්ඩාගාරයෙන් නියෝගයක් ආවා මුළු පවුලම අත්අඩංගුවට ගන්න. පසුවදා පිළිඳු වච්ච රහතන් වහන්සේ පිණ්ඩපාත යනකට ගී වහලා. කූමී ගෙදර පිරිස අනේ ස්වාමීනි හරි වැඩක් නෙවුනේ හොරගම්කට අහුණා. අර පොඩි දරුවා මහා වටිනා මාළියක් දාගෙන ඉන්නවා. භාණ්ඩාගාරයෙන් හොරකම් කරපු එකක් කියලා සැක කරලා මුළු පවුලම අරගෙන ගිහිල්ලා දැන් මේ අධිකරණයකට කැඳවනවා කිව්වා. දානින් පස්සේ පිළිඳි වච්ච මහරහතන් වහන්සේ මාලිගාවට වැඩියා. වැඩම කරලා බිම්බිසාර රජුරෝ මුණ ගැහුණා. ස්වාමීනි ඇයි මේ අකාලේ වැඩම කළේ? මහරජතුමනි අර අසරණ පවුලක් හොරකම් චෝදනාවක් මත මේ ගෙනල්ලා තියෙනවද? එහෙමයි ස්වාමීනි මේ දැන් පරීක්ෂා කරනවා කිව්වා. පරීක්ෂණ පවත්වනවා කිව්වා. පිළිඳු වච්ච මහරහතන් වහන්සේ කිව්වා මහරජ දැන් බලන්න මේ මාලිගාව දිහා. මුළු මාලිගාවම රත්තරන්. ආයි මොහොතකින් ඒක වෙනස් කරලා දුන්නා. අනේ අපේ පින්වත් පිළිඳ වච්ච රහතන් වහන්සේ මවාපුදයක් නෙමේ දරුව දාගෙන ඉන්නේ කියලා එවලම නිදහස් කළා. එවන් නිර්දි බල සම්පන්න රහතන් වහන්සේ මිනිසුන්ට සැඩුලා කියනවා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා මේ පෙර සංසාරේ පුරුද්දක්. පෙරවිසු කඳපිලිවෙල දක්නා නුවණ උන්වහන්සේගේ අටවෙනි ඥාන බලයයි. බුදුරජාණන් වහන්සේගේ නවවෙනි ඥාන බලය චුතූපපාත ඥානයයි. සත්‍යයන් චුත වෙන ආකාරයත් සත්‍යයන් උපදින ආකාරයත් බුදුරජාණන් වහන්සේ දකිනවා. එක එක්කෙනා කරන්නා වූ හොඳ නරක අණුව තීරණාත්මක විදිහටයි මරණින් චුත වෙන්නේ. හොඳ නරක අණුව තීරණාත්මක විදිහටයි විඳවන්න උපදින්නේ. මේ දෙකටම උරුම කරගත්තු මේ සත්ත්ව ස්වභාවය බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා. ඒක උන්වහන්සේගේ නවවෙනි ඥාන බලයයි. උන්වහන්සේ දිවසින් දැක්කා මේ ඒ සත්‍යයන් උපදින ආකාරය. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා මේ කර්ම විපාක හැදෙන ආකාරයේ උපතක් පිණිස. ඔබට හිතෙන්න පුළුවනි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම අපට මහා ලොකු එකක් නොවි වගේ නෑ පින්වත් දරුවනි. මහා ලොකු එකක් අපිට ඒකේ ඒ හැටි කමක් නෑ වගේ නැපින්වත් දරුවනි කමක් තියෙනවා. ඒ තමයි දවසක් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, සිඛී බුදුරජාණන් වහන්සේගේ අබිබූ කියන ශ්‍රාවකයා බඹලෝට වැඩම කරලා දහසක් ලෝක ධාතූට කතා කළා කියලා භාග්‍යතුන් වහන්සේ අපිට කියා දීලා තියෙනවා. ස්වාමිනී එකම වුණාද? ඔව් ආනන්ද එකම වුණා. භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේලාට කොයිතරම් ලෝක ධාතුත් සමග කතාබස් කරන්න පුළුවන්ද? අප්පමෙය ආනන්ද තථාගත ආනන්දේ තථාගත වරුන්ගේ බුදුරජාණන් වහන්සේලාගේ කුසලතාවයේ මනින්න බෑ. ආනන්ද හාමුදුරුව ආයෑමත් ඉල්ලා හිටියා. තුන් වතාවක් ඉල්ලා හිටියා. අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, මං හරි ආසයි දැනගන්න කොයිතරම් ලෝක ධාතු වලට භාග්‍යතුන් වහන්සේට කතා කරන්න පුළුවන්ද කියලා. බලන්න බුදුරජුන්ගේ අවබෝධය. පින්වත් දරුවනි, මේ නූතන ලෝකයේ දැනුම ඒ අවබෝධයේ අහලකටවත් ඇවිල්ලා නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්දය, මේ හිරුසඳු ගමන් කරන මේ ලෝකයේ එක සක්වලක්, මේ ග්‍රහවලල්ල මෙවැනි සක්වල 1000ක් සහසි ලෝක ධාතුව, ඒ 1000 ඒවා 1000ක් චූලනිකා සහසි ලෝක ධාතුව, ඒ 1000 ඒවා 1000ක් මජ්ක්‍ධිමා සහසි ලෝක ධාතුව, ඒ 1000 ඒවා 1000ක් සහස්සී මහා සහස්සී ලෝක ධාතු. කොයිතරම් කියලා දැන් කියන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්දය, බුදුරජාණන් වහන්සේ නමකට තථාගතයන් වහන්සේට උවමනා නම් ඊටත් එහා කතා කරන්න පුළුවන්. ආනන්ද හැමදුරවහන ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ කොහොමද මේක කරන්නේ? ඔන්න ඊළඟ හිලිදරව්ව බුදුරජාණන් වහන්සේ වදාරනවා, ආනන්දය, තථාගතයන් වහන්සේ පළමුවෙන්ම ඒ සියලු ලෝක ධාතු වලට යවන්නේ ආලෝකයයි. ලෝකෙ වේගෙන් යන්නේ ආලෝකය කියලා 2550කට කලින් බුදුරජාණන් වහන්සේ කිසිම බාහිර උපකරණයකින් තොරව අවබෝධ කරලා තිබුණා. උන්වහන්සේ වදාලා, ආනන්දය, ඉස්ලාම යවන්නේ ආලෝකයයි. ආලෝකේ යවුවහම, යවුවට පස්සේ ආලෝකේ යමු දිශාව, දිසාවට සත්වයෝ යොමු වෙනවා. එතකොට ඒ ආලෝකයේ ඔස්සේ තථාගතයන් වහන්සේ තමන්ගේ ස්වරය නිකුත් කරනවා. බලන්න උන්වහන්සේගේ ඥානෙ, කුසලතා. එතකොට ආනන්ද හාමුදුරන්ට සන්තෝෂි වැඩිකමට කියනවා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යයි. මම සරණ ගියේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ මහා ඊර්දිමත්. ඔහොම කියනකොට එතනත් හිටියා ඊරිසියාකාරයෙක්. හිටියා උදායි කියන හාමුදුරන්ට ඊරිසියක් වගේ ඇති වෙන්න ඇති. උදායි හාමුදුරු කියනවා, ඉතින් ඔහෙට මොකද? ඔහි සතුට වෙන මොකද ඔච්චර? ඔහි ඥානියක් කිය. එතකොට පුද්ගල වෙනස්කම ඉදන් මෙදත් එකයි කියලා මේකෙන් තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ කියනවා, හා හා උදායි, එහෙම කියන්න එපා. ඔය ආනන්දගේ හිතේ ඇතිවෙච්ච පැහැදීම සුළු එකක් නෙවෙයි. ඔය පැහැදීමට පුළුවනි හත් වතාවක් සක්විති රජ කෙනෙක් බිහි කරන්න. ඔය පැහැදීමට පුළුවනි හත්වතාවක් දෙව්ලොව උපත ලබා දෙන්න. නමුත් ඒව වැඩක් නැහැ. ආනන්දයන් මේ ජීවිතය තුළම පිරිනම් පාන කෙනෙක්. ඒ චිත්ත ප්‍රසාදයට හත්වතාවක් ලෝකයෙහි සක්විති රජ পদවිය දෙව්ලොව උපත ලබා දෙන්න පුළුවන් නම් අපේ මේ පැහැදීම අපට මොනතරම් යහපතක් ලබා දෙවිද? බුදුරජාණන් වහන්සේගේ ඒ චුතූපපාත ඥානයේ ආශ්චර්යයි. ඊළඟට පින්වත් දරුවනේ, උන්වහන්සේට තිබුණා තවත් අසිරිමත් විස්මිත ඥානයක්. ඒ තමයි සියලු කෙලෙස් නසින ආකාරය දන්නා නුවණ, ආසවක්ඛේ ඥානය. ඒ ඥානය නිසා උන්වහන්සේට පුළුවන් වුණා ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත දෙව්මිනිස් ප්‍රජාව නිකලිස් සුවයක් කරා රැගෙන යන්නට, කෙලිස් නස්න ආකාරය කියා දෙන්නට, නිකලිස් හදවතක් ඇති කරගන්නා අයුරු පහදා දෙන්නට උන්වහන්සේට පුළුවන් වුණා. මේ සියල්ල බුදුවරේ තුල පමණක් පිහිටන ඥාන. පින්වතුනි අපි මෙතෙක් වේලා කතා කළේ බුදුරුවෙක් තුල පමණක් පිහිටන දස බල ඥාන ගැනයි. මේ තථාගත බුදුරජාණන් වහන්සේ මේ දස බල ඥානයන්ගෙන් සමන්විතව මේ ලෝකයෙහි ශ්‍රේෂ්ඨත්වයේ ප්‍රතිඥා දුන්නේ. මේ දස බල ඥානින් සමන්විතවයි පිරිස් මැද සිංහනාද කළේ. මේ දස බල ඥානින් සමන්විතවයි චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකයට ප්‍රකාශ කළේ. ඒ බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දස බල ඥානයෙන් සෝභමාන වූ විස්මිත ප්‍රඥායති විශාරද ඥානයෙන් තේජමාන වූ විස්මිත ආනුභාවයති මහා කරුණාවෙන් සිහිල්ලෝ සාන්ත හදමඩලක් ඇති මේ මහා භද්‍ර කල්පයේ සතරවැනි බුදු රජුන් ලෙස සකල ලොව ජයගෙන සම්මා සම්බුද්ධත්වය නම් වූ ප්‍රඥා කිරුල දරා මේ ගෞතම බුද්ධ රාජ්‍යය පිහිටුවා වදාළ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ කෙරෙහි මම අතිශයින්ම පැහැදී සිටිමි. මාගේ මේ චිත්ත ප්‍රසාදය මා හදවත තුල ස්ථිර ලෙස මුල් බැස ගත්තේය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මම සරණ යමි. දෙවනුවද මම සරණ යමි. තුන්වෙනුවද මම සරණ යමි. ඔබ වහන්සේ මාගේ ජීවිතයට එකම ආලෝකය වේවා. එකම රැකවරණ වේවා. එකම පිළිසරණ වේවා. සාදු සාදු.